දිගින් දිගටම මනාප ඡන්ද ක්‍රමයේ වෙනුවට ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයක් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සටන් කරපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක ඒ සඳහා ශාල පරිශ්‍රමයක් දරපු පක්ෂයක් හැටිය අපි දැන් ජනතාවට කියනවා එවැනි සාධාරණ සාමකාමීව පවත්වාගෙන යන මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට විරුද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයමයි මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාවය මේ සිද්ධියත් කියාපානවා මනාප ඡන්ද ක්‍රමයක් නිසා එකම පක්ෂයේ අය මේ විදිහට එනකොටාගෙන මරා ගන්න එක තුවාල කරගන්න එක නැති කරගන්න අපි 20 වෙනි සංශෝධනයේ ඉල්ලා හිටියේ ඒ නිසාමයි 20 වෙනි සංශෝධනය ගේන්නේ නැතුව එය බාගෙට ගෙනල්ලා අතරමඟ අතෑරලා දාලා පාර්ලිමේන්තු විශ්වාසනීය තත්ත්වයට ගෙනාවෙත් එක්සත් ජාතික පක්ෂයමයි ඒ නිසා මේ වෙලාවේ අපිට ඕන කරලා තියෙන සාධාරණ ස්වාධීන නිදහස් මැතිවරණයක් ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙක් වුණත් මේ මනාප ඡන්ද ක්‍රමය තුල මතුවෙච්ච ගැටලු මේ ගැටලු නිසා මරණයටපත් වීම තුවාල වීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ.